බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං තේ සංඝං සරණං ගච්ඡාමි තတိယං තේ බුද්ධං සරණං ගච්ඡාමි තတိယං තේ ධම්මං සරණං ගච්ඡාමි තတိယං තේ සංඝං සරණං ගච්ඡාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුතාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි චිත්තරණේන සන්ධිං පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස අත්තං හි ජාතං හි සුඛා සහාය සුන්ති සුඛාය ඉතරේතරේන කුඤ්ඤං සුඛං ජීවිත සංතයං හි සම්බන්ස දුක්ඛංස සුඛං පහානං ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දින මේ පින්නතුන් බොහෝ දෙනෙක් මේ නිවසට රැස්වලා ඉතාම වැදගත් යුතුකමක් ඒ වගේම ප්‍රතිගුණ සැලකීමේ පින්කමක් ඒ වගේම මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ඥාතික යුතුකමක් සිදු කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව මීට දින 6කට කලින් මියගිය චානක ප්‍රනන්දු මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කිරීමට ඒ දෙමෝපියන් සහෝදර සහෝදරියන් ඥාතීන් ප්‍රධාන හැමදෙනාම ඒකරාශී වෙලා සිදු කරන කුසල ධර්මයයි ධර්ම ශ්‍රවණමය පින් තමයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්තුනි බෞද්ධයන් හැටියට අපේ සමීපතම ඥාතියෙක් මිය ගියාම අදවසෙන් ආදී වශයෙන් අපේ පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. එහිදී විශේෂයෙන්ම ධර්ම දේශනා මේ පින්කමත් සිදු කරනවා. මේක පින්තුන් ඉතාම වැදගත් අවස්ථාවක්. බොහෝ විට ධර්ම දේශනා මේ පින්කමක් අපි චාරිත්‍රයක් හැටියට සිදු කරාට ඒ චාරිත්‍රයෙන් ඔබට ගිහිල්ලා අපට අපේ ජීවිත පිළිබඳව හිතන්නට හොඳ අවස්ථාවක් මේක. අපි දන්නවා පින්තුන් අපි මහා මාර්ගයේ යනකොට විටින් විට මන්සන්ධි වලදී අපි අපට වාහන නවත්තන සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි විදුලි සංඥා ආලෝක සංඥා බොහෝ තැන්වල තියෙනවා. අන්නේ තැනක වාහනයක් නැවතුහම අර අපි වේගෙන් ආපු ගමන ටිකක් නවත්තලා පොඩ්ඩක් අපි වාහනේ දිහා බලනවා. ඊට පස්සෙන් තියෙන වාහනේ දිහා බලනවා, නැත්නම් ඔරලෝසුව දිහා බලනවා, නැත්නම් කණ්ණාඩියෙම තමන්ගේ මූණ දෙස බලනවා. එතකොට තමයි අපට ඇත්තෙන්ම මතක් වන්නේ තමන් මේ වාහනේ කාවයි කියලා. එතකොට තමන් ගැන ටිකක් හිතනවා. අන්නේ වගේ පින්නතුමි අපේ සමීප සමාජියෙක් මිය යෑමත් හරියට ජීවිතයේ රතු ලයිට් එකක් හත් වීම වගේ. අපට අපේ ජීවිතයට සම්බන්ධ මොකද්ද කියලා හිතන්න හොඳ අවස්ථාවක් මේක. ඇතැමිට අධ්‍යයන කටයුතු, අධ්‍යාපන කටයුතු වල ඉදිරියෙන් අපි ගිහි පින්නතුන් හැටියට මේ අතන් රැකිරක්ෂාවල යෙදෙන අය, දූ දරුවන්ගේ වැඩ කරන අය, ගේ දොර වැඩපළ කරන අය හැටියට ජීවිතයට සැබෑලස්සම පිටවන්නේ මොකද්ද කියන එක බොහෝ විට අමතක වෙනවා. අපිට හිතෙන්නේ අපි එක වගේම ඉන්නවයි කියලා. නමුත් පින්නතුනේ අපි මෙහෙම එකට හිටියත් අපට වෙනස් වෙන්නේ නැහැ කියලා වගේ දෙයක් දැනුණත් අපි ලොකු වෙනසකට භාජනය වෙමින් හැමදෙනෙක්ම ඉන්නේ. අන්න ඒ තත්ත්වය ගැන හිතනකොට තමයි අපට බුදුදහම වැදගත් වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ පහළ වෙන සාස්ත්‍රවරයෙක්ගේ දහමක් අවශ්‍ය වන්නේ ඇයි කියන එක. දහමක් අවශ්‍ය වෙන කාරණා දෙකක් තියෙනවා. ලෝකේ පහළ වෙන සාස්ත්‍රවරයෙක්ගේ විශේෂයෙන්ම සම්මා සම්බුදුවරයෙක්ගේ දහමක් අවශ්‍ය වෙන කාරණා දෙකක් තියෙනවා. ඒ කාරණා දෙකේ එකක් තමයි වයසට යාම. දෙවෙනි කාරණය තමයි නැවත ඉපදීම. එතකොට බුදුහරයෙක්ගේ දහමක් අවශ්‍ය වෙන කරුණු දෙක මොනවද? එකක් වයසට යෑම, අනිත් එක නැවත ඉපදීම. බොහෝ දෙනෙක් හිතනවා මරණයට පත්වෙන නිසා දහම ඕනේ කියලා. පින්නතුනි මරණ නිසා නෙවෙයි ධර්මය ඕන වෙන්නේ. මරණයෙන් අපේ ජීවිතය ඔක්කොම අවසන් වෙනවා නම් අපිට ගැටලුවක් නැහැ. බුදුදහමේ හැටියට ජීවිතයේ සැපේ අනතුරු හැටියට සැලකන්නේ මරණය නෙවෙයි. බුදුදහමේ ජීවිතයේ සැපේ අනතුරු හැටියට සැලකන්නේ නැවත ඉපදීම. නැවත ඉපදීමේ තීත් අපාගත වෙලා ඉපදෙන තියෙන අවස්ථාවයි ජීවිතයේ සැපේ අනතුරු හැටියට බුදුහාමුදුරේ දේශනා කළේ. බොහෝ දෙනෙක් ඇතැමිට ජීවිතයේ ලෙඩ දුක් වලට පත්වීම, විභාග සමත් වීම, අනතුරු වලට පත්වීම, මරණයට පත්වීම වගේ දේවල් ජීවිතයේ මහා අභියෝගයක් හැටියට සැලකනවා. තිනුතුනේ මේ අනතුරු සියල්ලක්ම උපරිම වශයෙන් අවුරුදු 100කට සීමා වෙනවා. ලෙඩ වුණත් වයසට ගියත් මේ ඔක්කොම වානේ උපරිම අවුරුදු 100ක සීමාවේදී. නමුත් මරණයෙන් පස්සේ ඇතැම් විට මේ සුගති අහිමි වෙලා අපි අපාගත රටට පත් වෙනවා කියන්නේ ඒ ඇතිවන අනතුරු අවුරුදු 100 ගණන් වලින් නෙමෙයි පින්නතුනේ ඇතැම් විට කල්ප ගණන් වලින් සිද්ධ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ ඉතාම ගැඹුරින් ලෝක දෙස බලන දහමක්. ගැඹුරින් ලෝක දෙස බලලා ගැඹුරින් මිනිසුන්ට ඉහළම ප්‍රඥාව සලසා දීමට දේශනා කරපු දහම බුදුදහම කියලා කියන්නේ. අන්නේ අතරෙදි පින්නතුනේ අපේ ජීවිතයේ සැබෑ අනතුරු තේරුම් ගන්න සැබෑලෙසම අපේ ජීවිතයට කොහොමද සිද්ධවන්නේ කියන එක දේශනා කළ දින බුදුහාමුදුරේක බලන ක්‍රමයේ හැටියට දේශනා කළ තියෙන ධම්මාදාස කියලා සංකල්පයක් තියෙනවා. ආදාස කියලා කියන්නේ පින්නතුනේ කන්නාඩියට. ධම්මාදාස කියලා සංකල්පයක් බුදුහාමුදුරේ දේශනා කළ තියෙනවා. ආදාස කියන්නේ කන්නාඩිය, ධර්ම කියන්නේ ධර්මය, ධර්මයේ නැමැති කන්නාඩියෙන් ජීවිතය දෙස බලන්න කියලා. සාමාන්‍යයෙන් අපි උදේවස කන්නාඩියෙන් බලනවා. ඒ බොහෝ විට බලන්නේ අපි අපේ භෞතික බාහිර ශරීරය. නමුත් ධර්මයේ නැමැති කන්නාඩියෙන් බලනකොට ඊට වඩා ගැඹුරෙන් ජීවිතය දෙස අපි බලනවා. භෞතික ශරීරයට අමතරව අපේ හිතට මොකද වන්නේ කියන එක අපි බලනවා. එතකොට අපිට තේරෙන ලොකු වෙනසක් මේ සිද්ධ වෙනවායි කියලා. අන්නේ වෙනස තේරුම් ගැනීමේදී බුදුහාමුදුරුව නිතරම අපට කාරණා කිහිපයක් නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. මොනවද ඒ කාරණා? තමන් වයසට යන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ජරා ධම්මෝමි ජරණ අනතීතෝදී අපින්නන් පච්චවේකේ ධම්මං කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම හිතුවොත් හැමදාම අපි නැති වෙලාය කියලා හිතනකොට ජීවිත දුකෙන් ඉන්නේ කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ජීවිතේ ජරාවට පත් වෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා බුදුහාමුදුරු. අපින්නන් පච්චවේකේ ධම්මං කියලා. ඒ වගේම දේශනා කළා ව්‍යාධි ධම්මෝමි ව්‍යාධි අනතීතෝදී අපින්නන් පච්චවේකේ ධම්මං. ලෙඩ වෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. තුන්වෙනි කාරණේ තමයි මරණ ධම්මෝමි මරණං අනතීතෝදී කියන එක. මරණයට පත්වන කෙනෙක් මරණ ඉක්මවපු කෙනෙක් නෙවෙයි කියන එක නිතරම මෙනෙහි කරන්න කියලා. හතරවෙනි කාරණේ තමයි සබ්බේතිහි මනාභාවෝ නානාභාවෝ විනාභාවෝ කියලා සඳහන් වෙනවා. සියලුම තමන් ප්‍රියමනාප දේවල් වලින් දේවල් වෙනස් වෙනවා. ඒ වගේම වෙන් වෙලා යන සිද්ධ වෙනවායි කියන කරුණ නිතර මෙනෙහි කරන්න කියලා. අපි කැමැති ගේ දොර දූ දරුවන් ඥාතින්ගෙන් අපිට වෙන් වෙලා යන සිද්ධ වෙනවා. ඒකත් මෙනෙහි කරන්න කියලා. පස්වෙනි කාරණේ තමයි අර සියල්ලක්ම හිමි වුණාට අපට හිමිවන එකක් එක දෙයක් තියෙනවා. අපේ උරුමයක් තියෙනවා, අපේ ගිණුමක් තියෙනවා. ඒ මොකද ගිණුම? ඒක තමයි කම්මස්සකෝ මේ කම්මදායාදෝ. කර්මය තමයි අපේ ගිණුම. කර්මය තමයි අපේ සැබෑ උරුමය. සමා කරන කුසලාකුසල කර්ම ශක්තිය සමාගේ සැබෑ උරුමය ලෙස උරුමය කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. ඒකට සමහර අය පින්නතුනේ ජීවිතේ යම් යම් කරදර ආවම කෙනෙක් එක විටම ලෙඩ වුණාම කියන මම නම් හිතුවේවත් නෑ මෙහෙම ලෙඩ වෙයි කියලා. ඒ වගේම කෙනෙක් හදිසියේ මිය ගියාම හදිසි මරණයකට පත් වුණාට පස්සේ හදිසි මරණ කියන පින්නතුනේ අපි සාමාන්‍ය වහරේ කියවට බුදුදහමේ හදිසි මරණ කියනව නෑ. බුදුදහමේ සාභායක මරණ සියල්ලක්ම මේ. ඒතර කෙනෙක් හදිසියේ මිය ගියාට පස්සේ අපි කියනවා මම නම් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මැරෙයි කියලා. මම නම් තුන් හිතකින්වත් හිතුවේ නෑ මැරෙයි කියලා සමහර අය කියනවා. පින්නතුනේ දැන් මෙහෙම කියනව නම් අපි නම් බුදුහාමුදුරනේ දහමක් තියෙනවා මේවා නිතර මෙනෙහි කරන්න කියලා. ලෙඩ වෙන කියන එක මරණයට පත් වෙනවා කියන එක මහලු වෙනවා කියන එක නිතර මෙනෙහි කරන්න කියලා දැන් අපේ ශාස්ත්‍රවේදනේ බුදුහාමර මෙනෙහි දේශනා කළා තියෙනවා. නමුත් අපි පැත්තකින් දැන් කියනවා මම නම් දැන් ඒ වෙන්නේ සත්‍යද මොන තරම් අපි කියනවා හිතනවා මම නම් තුන් හිතින්වත් හිතුවේ නැහැ කියලා මෙහෙම දෙයක් ඒ කියනවා. වෙනතන යම් කිසි කෙනෙක් එහෙම ප්‍රකාශයක් කරනවා නම් මොකද යා ඒ කියන්නේ? යම් කෙනෙක් කෙවෙන ප්‍රකාශයක් කරනවා නම් ඒ කියන්නේ යා තුන් හිතකින්වත් මේ වන අහලත් නැහැ. තුන් හිතකින්වත් මේ වන පිළිපැදලත් නැහැ. මේක තමයි සැබෑ කාරණය. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේක පිළිගන්න ඕන. එන්සා පෙන්නුනේ ජීවිතයේ යථාර්ථය මේක. මේ යථාර්ථය තමයි බුදුහාමුදුරු මෙනෙහි කරන්න කියලා කිව්වේ. මේ යථාර්ථයේ ඉහිලින්ම තේරුම් ගත්ත ඇත්ත තමයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. ජීවිතේ අනිත්‍යතාවයේ ඉහෙලින්ම අවබෝධ කරගත් උත්තරම තමයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අනිත්‍යතාවයේ ඉහෙලින්ම මෙනෙහි කරාම ඒ ඇත්තෝ කරන වැඩ කොහොම මේ අදුරදර්ශී වැඩ කරාවිද නැත්නම් ජීවිතේ කලකිරෙල වගේ ඉඳීද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් වෙන තුන එහෙම නැහැ. හොඳට බලන්න අපේ රටේ දිවිවෙච්ච විශාල නිර්මාණ බලනකොට අනුරාධපුරයේ රුවන්වැලි සෑය, ඒ වගේම මිරිසවැටිය, ලෝහමහා ප්‍රාසාදය මේ සියල්ලටම අනුශාසනා කළේ මේ සියල්ලටම සැලසුම් ඇන්දේ සැලසුම් ඉදිරිපත් කරේ කවුද? මේ ජාති ජරා මරණ හොඳට ප්‍රත්‍යක්ෂ කරපු අනිත්‍යතාවය හොඳින් පහක් කරපු රහතන් වහන්සේලා. ඒ වගේම ජයශ්‍රී මහ බෝධි වහන්සේ රෝපණය කර අනුශාසනා කළේ මේ යථාර්ථය හොඳින් ප්‍රත්‍යක්ෂ කරපු රහතන් වහන්සේලා. බලන්න පින්නතුනි මෙවැනි යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරපු රහතන් වහන්සේලා අනුශාසනා කරලා නිර්මාණය කරපු නිර්මාණවල වගකීම අවුරුදු 100ද? රහතන් වහන්සේලා අනුශාසනා කළ නිර්මාණය කරන ඉදිකිරීමක වගකීම සාමාන්‍ය අපි කියන ගැරන්ටි කියලා අඩුම වශයෙන් අවුරුදු 1000යි. ලෝකය නිත්‍යයි, සැපයි, ආත්මයි කියලා හිතාගෙන ඉන්න අයගේ නිර්මාණවල වගකීම කීයද? අවුරුදු 100යි උපරිම වශයෙන් ගොඩනැගිලා කාටි ඉදිකිරීමක් කරොත් සාමාන්‍ය දැන් කලහැඩියට අවුරුදු 100යි වගකීම. ජයත්‍රි මහ බෝධිය තාමත් ඉන අවුරුද්දෙන් 2400කටත් කිට්ටුයි රෝපණය කළා. බලන්න පින්නතුනි මේ යථාර්ථයට කර තීරුම් ගෙන ඉන්න එක සාර්ථක ජීවිතය. මේක අමතක කරලා මේව වෙන්නේ නැහැ කියලා අපි සිහින ලෝකවල ඉඳීමද වඩා සාර්ථක. මෙයන් හිතා ගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි බුදුහාමුදුරන්ගේ දහම කියන එක ගැඹුරින් ජීවිතය දෙස බලලා ගැඹුරින් ජීවිත ඉලක්ක කරා යන දහම. ඒ දහම ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි මම අතීතේ දැනුත් මතුවටත් ලෝකයේ කාරණා දෙකක් විතරයි දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අලගත් දූපම සූත්‍රයේදී මහණෙනි මම අතීතයේ ධර්මයක් දේශනා කළා නම් දැන් යම් කිසි ධර්මයක් දේශනා කරනවා නම් අනාගතයේ යම් කිසි ධර්මයක් දේශනා කරනවා නම් මම දේශනා කරන කරුණු දෙකයි මොනවද ඒ දෙක එකක් තමයි දුක දෙවෙනි එක තමයි දුක නැති කිරීම සමහරක් තන් කියන බුදුදහම අසුභවාදී කියලා බුදුදහම ජීවිතයේ දුක ගැන විතරක් කියන ධර්මයක් කියලා පින්නතුනි බුදුදහමෙන් දුක ගැන කියනවා තියෙන දුක එලිකල දක්වනවා නමුත් දුකෙන් ඉන්න කියලා නෙවෙයි දේශනා කරන්නේ. මේ දුක ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනා තමයි ජීවිතේ වඩාත්ම සතුටින් ඉන්න කෙනා. වඩාත්ම ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණ දෙන කෙනා තමයි මේ යථාර්ථය අවබෝධ කරගත්තු කෙනා. ඒ නිසා දෙවෙනි කාරණයට බුදුහාමුදුරු දුකෙන් නිදහස් වීමේ මාවත දේශනා කළා. ඒ නිසා බුදුහාමුදුරනේ අපේක්ෂා වුණේ මේ ලෝකේ දුක් විඳින මිනිසුන්ගේ දුක නැති කරන්න. දුකෙන් එන මිනිසුන්ගේ දුක වැඩි කිරීම නෙවෙයි බුදුහාමරගේ අපේක්ෂාව. බුදුහාමරගේ අපේක්ෂාව උනේ මේ දුකෙන් එන සත්‍යයන් තේ දුකෙන් නිදහස් වීමේ මාවත කියලා දීම. ඒ සඳහා උන්වහන්සේ පුරා අවුරුදු 45ක් ධර්ම දේශනා කළේ. ඒ සඳහා උන්වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා පුහුණු කළේ. අන්න එහෙම දේශනා කරපු ධර්මයේ පින්තුනි වරේක බුදුහාමර දේශනා කරනවා අත්ථම්මේ ජාතන්මේ සුඛා සහාය. සැපයන් ගැන දේශනා කරනවා. මොනවද සැපයට සැපයක් උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි අර්ථවත් කාරණයක් යම්කිසි අවශ්‍යතාවයක් එළමිච්ච අවස්ථාවක යහළු මිත්‍රාදීන් සිටීම සැපයක් කියලා. යහළුවන් සිටීම මිත්‍රාදීන් සිටීම සැපයක් කියලා. දැන් මේ පින්තුන්ට මේ අවමංගල්‍ය අවස්ථාවක් ඇති වුණා. අවමංගල්‍ය අවස්ථාව ඇති වෙච්ච අවස්ථාවේ බොහෝ දෙනෙක් උදව් උපකාර කරනවා. ඒක තමයි සැපයක්. ඒ යහළුවෝ ඉන්න එක මිත්‍රාදීන් ඉන්න එක. දෙවෙනි කාරණය තමයි සඳහන් කරන දුක්ඛ සුඛාය ඉතරේ තරේන කියලා. ඒ යම් කිසි කාරණාවලින් සතුට ලැබෙනවා නම් සන්තෘප්තිය ලැබෙනවා නම් ඒකත් සැපයක්. පිනුදුන අපි ජීවිතේ නොඑක් දේවල් කරනවා ඉගෙන කියාගෙන විභාග සමත් වෙනවා. හොඳ රැකියාවක් ලබාගෙන හොඳ වැඩපක් ලබනවා. ඒ වගේම දූ දරුවෝ ගිහින් හැදෙන මේ ඇත්තන් දූ දරුවන් ලබාගෙන සතුටක් ලබනවා. ධනෙ ලැබල සතුටක් වෙනවා. මෙන්න මේවත් සැපයක් හැටියට බුදුදහමෙන් අනුමත කරන ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වගේම තුන්වෙනි කාරණය තමයි පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාම්හි. එන්න වැදගත් කාරණයක්. ජීවිත සංඛ්‍යාම්හි කියලා කියන්නේ ජීවිතයේ අවසාන කාලයේ සැකවන්නේ මොකද පුඤ්ඤං. බොහෝ වෙලේ ජීවිතය අපි යෝනු අය සොහිය ගත කරගෙන යනවා. නමුත් ජීවිත අවසානයේ වර විට තමයි පින ගැන බොහෝ දෙනෙකුට හිතෙන්නේ. පින්තුනි වැඩිපුර පින් දහම් කරමින් සිටපු ජීවිතයේ ලොකු තෘප්තියක් තියෙනවා. සමහරක්නම් බොහෝ කාලයක් හොඳට අධ්‍යාපනය ලැබලා ඉහළ මට්ටමේ රැකියාව ලැබලා හොඳ ධනි ලබාගෙන ඉන්නවා. එහෙම නැත්නම් පින්තුනි ජීවිතයේ අවසාන කාලේ බලනකොට එක්සැන් වෙනවා අය. ඇදැමි අසරණ වෙනවා. එවැනි අවස්ථාවලදී සිහිකරන තරම් බලවත් කුසලයක් සමන්න නැහැ සමහරක්න්ට. අන්න ඒක බොහොම දුකක් පින්තුනි. අපි ජීවිතයේ කොයි ආකාරයෙන් ගත කළා ජීවිතයේ සැඳෑ සමය අපි ගත කරපු ජීවිතය ගැන අපට නැවත මතක් වෙනවා. ඒ මතක් වෙන කාලයේදී සමන්ත සිහි කරන්න පුළුවන් හොඳ පින්කම් තියෙන්නට ඕන. ඒ පින්කම් සාමාන්‍ය පින්කමක් එක්තර සිහිපත් වෙන්නේ නැහැ. හොඳ දැනෙන පින්කම් කරලා තියෙනවා. මේත් අහලද දුටුගම රජතුමා ගැන. අපේ රටේ රජ කරපු දුටුගම රජතුමා ජීවිතේ මුවා පින්දාම් කරපු කෙනෙක්. රුවන්වැලිසෑය ඉදිකලේ රජතුමා. මිරිසවැටි ඉදිකලා ලෝමා ප්‍රාසාදය ආදී නිවිහාර නිර්මාණය කළා. මේ බොහෝ දේවල් කරපු රජතුමාට ජීවිත අවසාන කාලේ අර ගාගබනෙමි මතක් වුණේ. රුවන්වැලි සෑනෙමි මතක් වුණේ. අවසාන මොහොතේ රජතුමාට මතක් වුණේ සුවිශේෂ පින්කමක්. මොකද පින්කම රජතුමාගේ සිරිතක් තිබුණ කුඩා කාලේ ඉඳන්ම හැමදාම ආහාර පාන අනුභව කරනකොට ආහාර අනුභව කරන්න කලින් සාමින් වහන්සේලට පිළිගන්නලා ඉන්නවා දානි. රජතුමා දිනක් යුද්ධයට ගිහිල්ලා යුද්ධයේදී රජතුමා අනිත් සෙබළුන්ගෙන් වෙන් වෙලා කැලේ අතරමං වුණා. මේ අතරමං වෙච්ච අවස්ථාවේදී රජතුමාගේ ළඟ බස්මලක් තිබුණා. කෑම පාර්සලයක් තිබුණා. මේ අවස්ථාවේදී රජතුමා කෑම අනුභව කරන්න කලින් කල්පනා කරනවා මම කවදාවත් ස්වාමින් වහන්සේලට නොදී අනුභව කළා නෑ. නමුත් මට ආද ළඟ ස්වාමින් වහන්සේලා නෑ. කවුද මේ කාටද මේ දාණය ටිකක් දෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා රජතුමා කල්පනා කර කර ඉන්නවා. පින්නතුනි දුටිගම රජතුමා හිටිය කාලේ රහතන් වහන්සේලා හිටිය කාලයක්. ඒක රහතන් වහන්සේලා දැක්ක මේ රජතුමා දැන් මෙවැනි සිටුවිලකින් ඉන්නවා අය කියලා. රහතන් වහන්සේ කෙනෙක් අහසෙන් ඒ ස්ථානයට වැඩම කළා. මේ රජතුමාගේ අර කෑම පාස්කලෙන් කොටසක් පිළිගත්තා. මෙන්න මේ පින්කම රජතුමාට දැඩිසේ හිටිය තිබුණා. අර මහා ශෛත්‍ය නිර්මාණ කරපු රජතුමාට පින්තුනේ ජීවිත අවසාන මොහොතේ තිස්ස කුමාරයේ මේ රජතුමා ඇඳ පිටිම රුවන්වැලි සෑලඟට අරගෙන ආවා. අරගෙන ආපු අවස්ථාවේ නොයේ තින්කම් පිළිබඳව පින් පොතක් කියලා තිබුණේ පින් පොත ගැන කිව්වා. ඒ කියවන අවස්ථාවේදී අර කැලේ අතරමං වල හිටි අවස්ථාවේදී කර දාහනේ තමයි රජතුමාට හුඟක් ඉස්සෙල් මතක් වුනේ. ඒක තමයි මුලින්ම මතක් වුනේ. අපේ රටේ හිටිය සමහර රජවරු පින්තුනේ දාහනේ දැහැමිව දෙන්න ඕන නිසා රාජපහංජාගාරයෙන් අරගෙන දන් දුන්නේ නැහැ. සමහරට අප්‍රකට වේශයෙන් දුෂ්කර ප්‍රදේශවල ගිහිල්ලා ධනය උපයගෙන රැකියාවල් කරලා ඇවිල් ඒකෙන් දාන දීපු අවස්ථා ගැන ලංකා බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. ඒක පින්වතුනි ඒකට හේතුව තමයි අමාරුවෙන් දුෂ්කරව කරන පින්කම් ජීවිතේ වාකල් මතකේ රැඳෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමී කියලා. ජීවිතයේ අවසානයේ සැපය වන්නේ පින්කම් කියලා. මොනවද පින්කම් කියලා කියන්නේ? දානමයන් පුණ්‍ය කිරිය වස්තු, සීලමයන් පුණ්‍ය කිරිය වස්තු, භාවනාමයන් පුණ්‍ය කිරිය වස්තු. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම. මේවා පින්නතුණ අපේ ජීවිතේ හැකියතාක් අපි කරගෙන ඉන්නට ඕන. මේවා කරන්න කරන්න තමයි අපේ ජීවිතේ මේවට කියන කුසල් පුණ්‍ය කර්ම වලට කියන්නේ ජීවිතයේ සුදුසැත්ත කියලා. ඒ වගේම අකුසල කර්ම වලට කියන්නේ ජීවිතයේ කළුසැත්ත කියලා. එනිසා ජීවිතේ වැඩිපුර හොඳ දේවල් කරගෙන ඉන්නවා නම් සුදු පැත්ත වැඩි. වැඩිපුර ජීවිතේ අසාර්ථක වෙලා නම් කළු පැත්ත වැඩි. කළු පැත්ත වැඩි කියලා කියන්නේ දැන් බෞද්ධයන් හැටියට අපේ සංකේතය කළු අපි අයහපතේ සංකේතය හැටියට අපි සැලකන්නේ අපේ ආගමේ විදියට. සුදු පාට කුසලයේ පිනේ සංකේතය. දැන් අපි මේ ආගමික අවස්ථාවල එහෙම උගහක් මේ සුදු පාවිච්චි කරන්නේ ඒකයි. එතකොට සුදු පැත්ත කියන්නේ ජීවිතයේ කුසල් පින. මෙන්න මේ සත්‍ය ජීවිතයේ පිණුතුනි කෙනෙකුගේ වැඩි නම් ජීවිතයේ සතුට වැඩි. බුදුහාමුදුරුවෝ වරක් දේශනා කරනවා සුඛෝ පුඤ්ඤස්ස බුද්ධියෝ කියලා. ඒකේ තේරුම තමයි පුණ්‍ය කර්ම වලට තමයි ජීවිතයේ සැප කියලා කියන්නේ. එනිසා යම් කිසි කෙනෙක් වැඩිපුර ජීවිතයේ සැප ලබන්න කැමති නම් ධනෙ විතරක් තිබෙල මදි, අධ්‍යාපනයේ තිබෙල විතරක් මදි, ඉහළ රැකියා රැස්කා තිබෙල විතරක් මදි ඊට සමගාමීව පින්කම් පැත්තේ සම්පූර්ණත්වයක් තියෙනවා. එනිසා පින වැඩි නම් එවැනි කෙනාගේ කුසලය බලවත් වෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ නිතරම පින කරන්න කියන එක අවධාරණය කළා. මා පුඤ්ඤස්ස බහයි කියලා සඳහන් කළා පිනට බිය වෙන්න එපා කියලා. පින ජීවිතේ වැඩිපුර සිද්ධ කරගන්නවා කියලා සඳහන් කරනවා. ඒ පිනෙත් විවිධ ආකාර පින්කම් තියෙනවා. වරක් බුදුරජාණන් වහන්සේ දෙවි කෙනෙකුට දේශනා කරනවා අන්නදෝ බලදෝ හෝති වන්නදෝ හෝති වත්තදෝ යාන දෝ සුක දෝ හෝති දීප දෝ හෝති චක්කු දෝ කියලා. අන්න දෝ බල දෝ හෝති ආහාර දීම බලය දීමක් හා සමානයි. ශක්තිය දීමක් හා සමානයි. වන්න දෝ හෝති වස්ත්‍ර දෝ වස්ත්‍ර දෙනව නම් වර්ණය දුන්නා වගේ ශරීරයේ වර්ණය දුන්නා වගේ කියලා. යාන දෝ සුක දෝ හෝති කෙනෙකුට ගමන් පහසුව සලසනව නම් සැපය දුන්නා වගේ. දීපදෝ හෝති චක්කුදෝ ප්‍රදීපාලෝකය ආලෝක පූජාව කරනවා නම් ඇස් දන් දුන්නා වගේ. සෝච සම්බ දදෝ හෝති යෝධනාති උපස්සයන් යම් කිසි කෙනෙකුට නිවසක් පරිත්‍යාග කරනවා නම් යා සියල්ලම දුන්නා වගේ. අර මුලින් කියපුවා සියල්ලම දුන්නා වගේ. එහෙම කියලා අන්තිම කාරණේ දේශනා කරනවා අමසන් දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාතති. යම් කිසි කෙනෙක් ධර්මයෙන් අනුශාසනා කරනව නම් එයා අමෘතය දුන්නා වගේ කියලා. දැන් පින්තුනි ආහාරයක් දුන්නත් උපරිම වශයෙන් දවසකට හේතුවන්නේ. ඇඳුමක් දුන්නත් උපරිම අවුරුද්දයි. දෙකයි. නිවසක් දුන්නත් උපරිම වශයෙන් අවුරුදු 60ක් 70ක් ජීවිත කාලය. ධර්මයේ දුන්නත් කෙනෙකුට එයාගේ සසරට මේක හේතු වෙනවා. එනිසා ධර්මයේ නිවැරදි දැක්ම සම්මාදිට්ඨිය දීම බුදුදහමේ ඉහළම කුසලයක් හැටියට කරකනවා. එනිසා තමයි සබ්බදානං ධම්මදානං ජිනාති කියලා කියන්නේ. මෙයන් දන්නවා ඉන්දියාවේ සිටි අශෝක රජතුමා මහා අධිරාජ්‍යයේ විශාල මිනිස් සංහාරයක් කළා. ලක්ෂ ගණන් මිනිසුන් ඝාතනය කළා කාලිංග යුද්ධයේදී. තවත් ලක්ෂ ගණන් මිනිසුන් ආබාධිත වුණා. මෙහෙම හිටිය රජතුමා වෙනස් කළාර නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ අවුරුදු 7ක සාමරේර ස්වාමීන් වහන්සේ. රජතුමාට බණ කියලා රජතුමාගේ දැක්ම වෙනස් කළා. ඒ දැක්ම වෙනස් කළ නිසා පින්නතුනි මොකද වුනේ? රජතුමා අර අයහපත් පැත්තෙන් මිදලා විශාල විදියට කුසල් දහම් කළා. රජතුමාගේ දරුවෝ දෙන්න සාසනෙට පූජා කළා. ඉන්දියාව පුරා දෙහෙරේ ආරස්තන 84000ක් ඉදි කළා. ඒ වගේම තුන්වෙනි ධර්ම සංගායනා කළා. ලෝකේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. මේ වගේ ඒ විතරක් නෙවෙයි රජතුමා සත්තු සඳහාත් රෝහල් ඉදි කළා. මිනිස්සුන්ට රෝහල් ඉදි කළා විතරක් නෙවෙයි ඉතිහාසයේ පළවෙනි වතාවට සත්තු සඳහා සිව්පාස සතුන් සඳහා රෝහල් ඉදි කිරීමේ ගෞරවයත් රජතුමා හිමි කරගත්තා. අර බලන්න මහා යුද්ධ කරලා දිග්විජයෙන් යෙදිලා හිටිය කෙනා ධර්ම විජයට ආවේ මේ ධර්මයේ ලැබිලා ඔහුගේ ධර්මයේ තුලින් වෙනසක් ඇති වුණ නිසා. ඒ නිසා බුදුදහමෙන් වඩාත්ම අගය කරන්නේ කෙනෙකුට දැක්මක් දීලා දර්ශනයක් දීලා ඒ තුලින් ඔහුගේ කර්යාව වෙනස් කිරීම. පින්නතින් දැන් මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතරින් දාන සීල භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන අපි බොහෝ විට අහනවා, බොහෝ විට අපි මේවා කරනවා. දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා. පින්නතින් බොහෝ දෙනෙකුට හිතෙනවා බුදුදහමෙන් මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විතරේ කළ තියෙන්නේ කියලා. දේශනා කළ තියෙන්නේ කියලා. නමුත් පින්නතින් මතක තියාගන්න මේ දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ නොවෙච්ච කාලවලත් ලෝකෙ මිනිස්සු කරන පින්කම්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ වැඩ නොසිටින කාලවලත් ලෝකයේ මිනිස්සු සිත දින කරන අහසින් යන්න පුළුවන් මට්ටමට හිිර දින කරපුවා හිටියා. අභිඥානාදීය හිටියා. දැන් සිද්ධාර්ථ කුමාරයෙක් දිහි වෙනකොට අතිස ගැණි අය අතිස කියලා ගුරුවරයෙක් හිටියා. ඔහු දවල් කාලේ මෙහි ආහාර අනුභව කළා. දිවා විහරණය සඳහා බ්‍රහ්මලෝකයේ ගිය කෙනෙක්. ඊට බලින්. එහෙමයි හිටියා. එතකොට පින්නුසුනි අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ දාන සීල භාවනා විතරද අපේ බුදුදහමෙන් සඳහන් වන්නේ කියලා. පින්නුතුනි දන් දීමේ ඉස්ති විපාක හැටියට අපට භවෝග සම්පත් ලැබෙනවා. සීලේ ඉස්ති විපාක හැටියට හොඳ සුගතියක් ලැබෙනවා. අංග ප්‍රත්‍යයෙන් යුක්තව උපතක් ලැබෙනවා. භාවනාමය ප්‍රතිඵල හැටියට හොඳ නුවණක් ලැබෙනවා. මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා බුදුදහමෙන් විතරක් නෙවෙයි පින්නුතුනි වෙනත් ආගම්වලත් කියලා දෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විතරේ බුදුදහමේ ඉලක්කය කියලා. දැන් අපි දන් දෙනවා, අපි සිල් රකින්නවා, අපි විනාඩි 10ක් 15ක් දවසට භාවනා කරනවා කියලා කෙනෙක් දැන් අපි බෞද්ධයන් වශයෙන් අපේ වැඩ ඉවරයි කියලා හිතන්නේ. ඒතර මෙන්න මේ දහම මෙතෙන්ට විතරක් දහම දන්න අය තමයි කියන්නේ හැම ආගමික ස්ථානෙම කෝවිලේ වෙනත් ආගමික ස්ථානවලත් පල්ලියේ පන්සලේ දැල්වෙන එකම පහනේ කියලා. බුදුදහමේ මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන විතරක් දන්න කෙනා තමයි කියන්නේ හැම ආගමකම සමානයි කියලා. හැම ආගමකම දේවාලයකම දැල්වෙන එකම ප්‍රදීපයේ කියලා කියන්නේ මෙන්න මෙතනට විතරක් දන්නයි. නමුත් ඉතින් මතක තියාගන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විතරක් කරලා බුදුදහමෙන් සඳහන් වන නිවි ඉලක්කය කරා යන්නට බෑ. මොකද ඒකට හේතුව අපි කියමු ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන කෙනෙකුත් ඉන්නවා, පින්කම් නොකරන කෙනෙකුත් ඉන්නවා. පින්කම් කරන කෙනාගේ ජීවිතයෙන් බස් සාර්ථක කරදර අඩුයි, බාහිර කරදර අඩුයි. නමුත් ඔහුට දුකෙන් සපුරා නිදහස් වෙන්න බෑ. ලෙඩ දුකක් ඇති වෙච්ච අවස්ථාවකදී, ලොකු අනාභයක් වෙච්ච වෙලාවකදී, තමන්ගේ සමීපතම ඥාතියෙක් මිය ගියාම මේ දන් දෙන කෙනක් අඬනවා, දන් නොදෙන කෙනක් අඬනවා. එතකොට දන් දෙන කෙනා අඬනකොට අපි කියමු අනිත් අය ඇවිල්ලා මෙයාට කියනවා අඬන්න එපා, ඒක හදාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ ඔහොම කියලා තියනවා නේද කියලා. බුදුහාමුදුරුවෝ හැමදේම වෙනස් වෙනවා කියන එක කියලා තියනවා කියලා අර අපේ යහළ මිත්‍රාදීන් ආසින් අපේ ගෙදර එනවා, මරණයක් එම් වෙච්ච කියලා තියනවා. ඇවිල්ලා අපට කියනෝනේ ඒක හදාගෙන ඉන්නේ කියලා. එතකොට අඬන අය කොහොම හරි ඉතින් ඒක හදාගෙන අර කියන දෙයට හෝ නැතු හෝ ඒක හදාගෙන ඉන්නවා. එහෙම කියන අය පිළිතුර මෙහෙම කියන අයගේ ගෙදර අර වගේම මරණයක් එනවා. මරණයක් වුණාම මොකද වෙන්නේ? අර කලින් ගියපු ගෙදර ඥාතියම අපේ ගෙදර එනවා ඊට පස්සේ. ඇවිල්ලා ඒක කියන මොකද කියන්නේ අපට? අර අපි යාඩ කියමු බණට ගියා එහෙම අපට කියනවා. බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනෝනේ වෙනස් වෙනවනේ මැරෙනව නේද කියලා කියලා තියෙ කියලා කියනවා. එතකොට අපි දැන් මොකද මේ සිද්ධ කරන්නේ? අපි ඕනන්ට බලම උමාරු කරගන්නවා මේ. නමුත් දෙපිරිසම දුකෙන් ඉන්නේ. දුක ආපු අවස්ථාවේදී මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක අපි දන්නේ නැහැ. පින්නුතුනි මතක තියාගන්න බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ මෙන්න මේ දුකෙන් නිදහස් වන්න. ලෙඩ වෙච්ච වෙලාවකදී ඒ ලෙඩ වෙච්ච කායික දුක තියෙන පුළුවන්. නමුත් ඒකින් ඇති වෙන මානසික දුකෙන් නිදහස් වන බුදුහම ධර්ම දේශනා කළේ. වයසට යද්දී වයසට යන එක සිද්ධ වෙනවා. භාවනා කරන කෙනෙක් වයසට යනවා, භාවනා නොකරන කෙනෙක් වයසට යනවා. සිල් ගන්න කෙනෙක් වයසට යනවා, සිල් නොගන්න කෙනෙක් වයසට යනවා. ඒක වෙනසක් නැහැ. නමුත් ධර්මයක් එක්ක ඉන්න කෙනා බුදුදහම සැබෑලසම දන්න කෙනා දන්නවා මේ වයසට යන එක සාමාන්‍යයෙන් මේ ශරීරයට උරුම වෙච්ච දෙයක්. ඔහු එතකොට කායික දුකින් දැතව මනසින් ඒ ගැන දුක් වෙන්නේ නැහැ. අන්නේ නිසා පින්නතුනේ බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ දුක ඇති වෙන වෙලාවේදී ඒ දුක ඇතිවන්නේ කුමන හේතුවක් නිසාද කියන එක හොඳට විශ්ලේෂණය කරනවා. මේකයි බුදුදහමෙන් කරන්නේ. සාමාන්‍යම පුද්ගලයෙක් ගත්තොතින් අපට ඒක තනි පුද්ගලෙක් හැටියට තේරෙන්නේ. ඝන සංඥාවක් කියන එකට අපි කියන්නේ ධර්මයේ කියන්නේ ඝන සංඥාව කියලා. පුද්ගලයෙක් පුද්ගලයාගේ හිත කය දෙකම එකට ඉන්න අනි පුද්ගලෙක් හැටියට විතර අපට පේන්නේ. නමුත් තනි පුද්ගලයෙක් හැටියට ඉන්නකොට මේ යථාර්ථය පේන්නේ නැහැ. බුදුදහම කියලා කියන්නේ විභජ්‍යවාදය කියලා සමහර විස්තර කරනවා. බුදුදහම කරන්නේ මොකද්ද පින්නතුනේ මේ එකට තියෙන සංඥාව නිසා අපිව මොනවා වෙලා තියෙන්නේ. බුදුදහමේ කරන්නේ මේක බෙදලා බලනවා. මේක බෙදලා බලන විවිධ ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් තමයි සිත කය කියන බෙදලා බලන දෙක. ඊට පස්සේ සිත කියන්නේ කාය බෙදනවා කොටස් හතරකට. වේදනා සංඥා සංඛාර විඥාන කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පංචකයක බෙදෙනවා. ආයෙ මේක 12කට බෙදෙනවා ආයතන 12කට. ආයෙ මේක 18 ධාතු කියලා 18කට බෙදෙනවා. මෙහෙම බෙද බෙද බලනවා මේක. බෙද බෙද බලනකොට පින්නතුනේ පේනවා වෙන වෙනම ගන්නකොට දැන් රූපේ වෙනම බෙදෙනවා. රූපේ කොටස් වෙනම බෙදෙනවා. ඇටෙස් ලොම් නියදත් ආදි වශයෙන් බෙදලා බලනවා. මේ එකිනෙකක් බලනකොට මේ කිසිම දෙයක සැබෑ යථාර්ථයක් කියලා ගන්න දෙයක් නැහැ. දැන් භෞතික විද්‍යාවනොත් ඒක පිළිගන්න තියෙන්නේ. ඕනෑම භෞතික දෙයක් අන්තිමට බෙදන් ගියාම දැන් කලින් අර අණුව කියලා නැත්නම් ඇටම් කියලා කලක් හිතාගෙන හිටියක බෙදන්න බෑ කියලා. නමුත් දැන් වර්තමානයේ සොයාගෙන තියෙනවා අන්තිමට ක්වොන්ටම් කියන ශක්තිය දක්වා බෙදන්න පුළුවන්. එතෙන්ට බෙදන් ගියාම අන්තිමට භෞතික දෙයක් නෙවෙයි ඉතුරු වෙන ශක්තියක් ඉතුරු වෙනවා. අන්න ඒ ශක්තිය ස්වභාවය මොකද්ද? මොහතම් පාසා වෙනස් වෙන්නේ මේ තියෙන්නේ. දැන් බුදුහාමුදුරු බුදුදහමෙන් රූප කලාප හැටියට දේශනා කළේ මේකයි. මේ භෞතික ශරීරයෙන් පින්නතුනේ ඉතාම සුළු මොහොතකින් නිතරම වෙනස් වෙමින් මේක තියෙනවා. භෞතික ශරීරය විතරක් නෙවෙයි භෞතික ශරීරයත් එක්ක එකට යන සිත කියලා එකක් තියෙනවා. ඒ හිතෙත් විවිධ ප්‍රභේද තියෙනවා. ඒ හිතත් ක්ෂණිකව මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙනවා. මෙන්න මේ වෙනස දකින්නයි බුදුදහමෙන් හුරු කරන්නේ. මේ වෙනස පින්නතුනේ වෙනස් ආගම් දාර්ශනිකයෝ කතා කරලා තියෙනවා. දැන් ග්‍රීකයේ හිටියේ හෙරක්ලීටස් කියලා දාර්ශනිකයෙක් ඔහු කියනවා එකම ගඟකට කෙනෙකුට දෙවරක් පහින්න බෑ කියලා. ඔහු ඒ කියන්නේ ඔහු හිතනක ඉන්න පුද්ගල ඉස්තර වෙන්නවා ගඟ වෙනස් වෙනවා කියලා. නමුත් පින්නතුනේ බුදුදහමේ හැටියට ගඟක් වෙනස් වෙනවා ගඟට වහින පුද්ගලයක් වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දෙකම බලාගෙන ඉන්න තුන්වෙනි පුද්ගලයක් වෙනස් වෙනවා. ඒ තුන්දෙනා ගැනම කතා කරගෙන ඉන්න අපි සාකච්ඡා කරන අපිත් වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ වෙනස බටහිර දාර්ශනිකයන් සඳහන් කරලා තියෙන අනිත්‍යතාවයේ විද්‍යාවට ඔප්පු වෙලා තියෙනවා. නමුත් වෙනතුනි ඒ අනිත්‍යතාවයේ අනිත්‍යතාවයට විතරක් සීමා වෙලා තියෙනවා. බුදුදහමේ අනිත්‍යතාවයෙන් ඊළඟට දෙවෙනි පියවරට යනවා යදනිස්සං සංදුක්ඛං කියලා සංකල්පය. මෙන්න මේ වෙනස් වීම නිසා තමයි දුක කියන එක හටගන්නේ. හැමදාම අපි අපේ ශරීරයේ නිරෝධය තියෙනවා නම් අපට දුකක් නැහැ. අපේ සමීපතම ඥාතීන් හැමදාම එක වගේ ඉන්නවා නම් අපට දුකක් නැහැ. අපිට තියෙන රැකියාව හැමදාම තියෙනවා නම් අපිට දුකක් නැහැ. නමුත් මේ හැම දෙයක්ම මොහොතක් පාසා වෙනස් වෙන නිසා මේ අනිත්‍යතාවය නිසා තමයි දුක කියන එක හටගන්නේ. දැන් රූපේ අපි කලින්ට වඩා ටික ටික වෙනස් වෙනකොට අපිට දුකයි. අර ලස්සනට තිබිච්ච රූපේ ටිකෙන් ටික වෙනස් වෙනකොට දුකයි අපිට. ඒ නිසා තුන්වෙනි සංකල්පයක් ඊළඟට යනවා යම් කිසි දෙයක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුක නම් ඒක අනාත්මයි. අනාත්ම කියලා කියන්නේ මොකක්ද? සමන්ත ඍති විදියට සමන්ව හසුරවන්න පාලනය කරන්න බෑ කියන එක. දැන් කෙනෙකුට එහෙම කිව්වම හිතන්න පුළුවන් මට කොච්චර පුළුවන් මාව පාලනය කරන්න මම ආන්දිනවා කොණ්ඩේ පීරනවා කැම ගන්නවා නේද? නමුත් බලන්න පින්නතුනි එක ඉරියව්වකින් අපිට කොච්චර පුළුවන් දෙන්න. කොච්චර වෙනස්කමක් අපර සිද්ධ කරන්න ඕනද නේ? ඒ වගේම බලන්න අපේ රූපය කොච්චර වෙනස් වෙනවද කියලා. අපි උපදේ පටන් දැන් කොච්චර වෙනස් වෙලාද තියෙන්නේ? පින්නතුනි අපි සැබෑ ලෙසම අපි ආත්ම නම් අපට අපිව හසුරවන්න පුළුවන් නම් අපි කවුරුවත් ලෙඩ වෙන්නේ නැහැ. අපි කවුරුවත් වයසට යන්නේ නැහැ. අපි කවුරුවත් මරණයට පත් වෙන්නේ නැහැ. එහෙනම් රෝහල් වැඩි වෙනවා තෝන්නේ නැහැ. මෙන්න මේ යථාර්ථය තමයි මේ අනාත්ම ස්වභාවය. බුදුදහමේ ගැඹුරුම සංකල්පය තමයි පින්නතුනි මෙන්න මේක. ලෝකේ සත්‍ය වෙනස් වෙනවා. ඒ වගේම වෙනස් වෙන නිසා දුක හටගන්න දැන් අපේ ඥාතිරය මේ පින්නතුනි ඥාතිවරනේ. ඉතාම අඩු වයසෙන් දෙමාපියෝ නොතිදි දිතන්නේ මිය ගියා. ඒතර දැන් මේ වෙන කෙනෙක් මිය ගියා. දැන් වෙන අය මීටත් වඩා අඩු වයසෙන් මිය යන නමුත් අපට ඒක දුක හටගත්තේ නැහැ. නමුත් දැන් මේ අතන ලොකු සංවේගයකින් මෙයත් අමින් ඉන්නේ. ඒතර මේ සංවේගයෙන් මේ දුක හටගත්තේ ඇයි? මේ දුක හටගත්තේ පින්නතුනි දැන් අපට අපේ මුලින්ම බැලලා තියෙන අපේ ශරීරය අපේ කරගෙන මගේ කරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ අපේ ශරීරය ඇතුළු කරන බඩු භාණ්ඩ ටික බාහිර භෞතික පුද්ගලයන් ජීවී පුද්ගලයන් තමන්ගේ කරගෙන ඉන්නේ. තමන්ගේ වැඩිපුර තමන්ගේ බවට පත් කරගත්තනම් වැඩිපුර කරගත්තු ප්‍රමාණය දුක සිද්ධ වෙනවා. දැන් අපි මවකගේ කුසේ පිළිසිඳ ගන්නකොට අපේ විඥානයේ මේ මව කුසරෙන් කලින් භෞතික ස්වභාවය සකස් වෙනවා. මව්පිය දෙදෙනාගේ එකතු වීමෙන් ඒ කුඩා කලලේ හටගන්නවා. කුඩා කලලේ හටගෙන දවස් 30කින් සතියක් වගේ සීමා විදි තමයි කර්මානුරූපව සතෙක් ඇටෙන්ට එන්නේ විඥානයක් එන්නේ. විඥානය සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ විඥානය කර්මයක් එක්ක සම්බන්ධ වුණාට පස්සේ දැන් අපි එවැනි තත්ත්වයට ආපු අයම උපසේදී. ඉතින් ආවට පස්සේ මොකද වෙන්නේ? මේ කලලය මගේ කරගන්නවා. කලලය අර මවගේ කුසේ තියෙන සාරයෙන් මවගේ ලේ ධාතුවෙන් මේ කලලය ටිකින් ටික පෝෂණය වෙනවා. අපේ කර්ම ශක්තියෙන් ටිකක් ගෙනාව කර්මයක් මේකට එකතු වෙනවා. කර්මය නිසා අපේ වර්ණවත් භාවය ආයුෂ මේ වගේ දේවල් ටිකක් නිර්ණය වෙනවා. ඊට පස්සේ මේ සාභාවිකවට ගත මේ කලලයට අපි මොකද කරන්නේ? මේක මගේ කරගන්නවා. එක පැත්තකින් මේ ශරීරයේ වර්ධනය වෙනවා. අනිත් බාහිර හේතුන් ටික නිසා සාභාවික දේවල් නිසා මවගේ සාරය නිසා මේක වර්ධනය වෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ විඥානය මෙතනට සම්බන්ධ වෙලා දැන් මේ දෙක එකට එකතු වෙනවා. එකතුනාට පස්සේ මොකද වෙන්නේ? දැන් මේක මගේ කරගෙන තියෙනවා. භෞතික දේක ස්වභාවය තමයි පින්නතුනේ ඕනෑම භෞතික දෙයක් කලකදී වර්ධනය වෙනවා, කලකදී එකටින් එක විනාශ වෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? දැන් ගහක් හැදෙනකොට ගහක් මැරෙනකොට අපි අඬන්නේ නැහැ. අපිම හිටවපු ගහක් වුණත් ඒ ගහ මැරෙන වෙලාවක් තියෙනවා. ගහක් හැමදාම ජීවත් වෙන්නේ නැහැනේ. ගහ මැරෙනකොට අපිට දුක නැහැ ඇත්තට. අපි ඇත්තට ඒක අල්ලගෙන නැහැ. නමුත් අපේ ශරීරය අපේ දැඩිවම අල්ලගෙන ඉන්නේ මේ භෞතික වර මවගේ උරුමෙන් ලැබිච්ච අපගේ කර්මයේ උරුමෙන් ලැබිච්ච මේ දේ අපි තමන්ගේ කරගෙන දැම්මේ ඉන්නේ. එතකොට මේ තමන්ගේ කරගත්තු මේ දේ අපි මේ යථාර්ථයේ පින්නතුනි අපිට නොවැටීම හේතුවෙන් මේකට දැඩිවම අපි බැසගෙන ඉන්නේ මේ ශරීරයට. ඒතර මේ ශරීරයට වෙන සියලුම උදුරු අපි සලකන්නේ මට වෙන දුකක් විදියටයි. මේ ශරීරයට වේදනාවක් එනකොට අනේ මට ගියාගේ ඇඟපත රිදෙනවා කියලා කෑ ගහනවා. අපි කාගේ ස්වභාවයක මේ ශරීරයේ වයසට යනකොට අනේ මාව වයසට යනවා කියලාද කියනවා. දැන් පින්නතුනේ මොකද මේ වෙලා තියෙන්නේ? හරියට බාහිර පරිසරයක භෞතිකව තියෙන ගහක් ළඟට ගිහිල්ලා අපි අමාරු නම් තාත්තාගෙන් ගන්න හැදෙට තියෙනවා. අමාරු දෙන්නේ පුළුවන් නම් කමන්න ඉන්න පුළුවන් නම් හරි කමන්න හරි. හොඳයි පින්නතුනි අපි මේ බුදුදහමේ ඉතාම වැදගත් සංකල්පයක් මේ කතා කරගෙන ඉන්නේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් ඔබට ගිහි පුදයක්. දැන් මේක තමයි අර ගාථාවේ අවසාන කොටස කොටසනේ. ඒතකොට ඒක කොටසක් තියෙනවා පුණ්‍යං සුඛං ජීවිත සංකියම්මේ කියලා. පින්න අපට ජීවිත අවසාන කාර්යයක් කරගෙන දෙනවා. නමුත් පින් කලාට පින්නතුනි දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. පින්කම් වලින් ඔබට කියපු දෙයක් බුදුදහමේ සඳහන් කරනවා. ඒ තමයි සබ්බස්ස දුක්ඛස්ස පහානම්. සියලු දුක් ප්‍රහාණය කිරීමේ සූයක් ගැන කියනවා. සියලු දුක් ප්‍රහාණය කිරීම කියන්නේ පින්නතුනි දුක ප්‍රහාණය කරනවා කියලා කියන්නේ ඇලීම නැත්තම් ආසාව දුරු කරගන්නවා කියන එකයි. ආශාව මොකටද? අපි ආශා කරන්නේ අපේ ශරීරයට. අපි ආශා කරන්නේ අපේ හිතට. මෙන්න මේ හිත සහ ශරීරය කියන මේ දෙක එකට තියනවා. එකට තියෙනකොට අපි මේකට ආශා කරනවා. ආශා කළා මේකට අවිද්‍යාවෙන් බැඳිලෙන්න ප්‍රමාණයට පින්නතුනි දුක හට ගන්නවා. එතකොට දුකෙන් නිදහස් වන නම් මොකද කරන්න ඕනේ? එක පැත්තකින් පින්දහම් කරලා අපේ පින පැත්ත බලවත් කරගලී පිනෙන් සමාජ අපිව අපේ කල්යාණ මිත්‍රයන් මුණට එන්නේ, අපට ආයුෂ වැඩිවන්නේ, නිරෝගී සම්පත් ලැබෙන අර පින්කම් වලින්. දැන් මේ පින්නතුනි මේ වගේ ධන දහන ලැබිලා තින අර පින්කම් වලින්. නමුත් මේ පින්කම් වලින් විතරක් දුක නිදහස් වෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වන්නේ ඊළඟට දෙවෙනි පියවර වෙන මේ දුක ඇති වෙන්නේ මාවට බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා. මෙන්න මේ බැඳීම කියන එක මේ පිටකය දෙකට තියෙන ඇල්ම දුරු කරගන්න එක. අන්න ඒ ඇල්ම දුරු කර ගැනීම සඳහා මේවා වෙන් වෙන්ව පොඩක් වශයෙන් බලන්න කියලා දේශනා කළා. මෙන්න මේක දේශනා කරු ප්‍රධානම අනුශාසනාව තමයි අපි සතර සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයෙන් දේශනා කරන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේ වරක දේශනා කරනවා ලෝකයේ මිනිස්සු වයසට යන මිනිස්සු ඉරාපත් වෙන මිනිස්සු මරණයට පත් වෙන මිනිස්සු ජීවිතේ සැප කියලා හොයන්නේ රැස් කරන්නේ මොනවද? ජීවිතේ සැප කියලා රැස් කරන්නේ ඒ වගේම වයස යන දේවල් ටිකක් කියලා. ඒ වගේම ලෙඩ වෙන, ඒ වගේම ඉරාපත් වෙන, ඒ වගේම මරණයට පත් වෙන ජීවී සහ අජීවී පුත්‍රයන් ටිකක් රැස් කරන දුකෙන් නිදහස් වන්න කියලා. දුකෙන් නිදහස් වීමක් ලැබෙනවද? කිසි දවසක පින්නතුනේ දුකෙන් නිදහස් වීමක් ලැබෙන්නේ නැහැ. අපි හිතනවා අපි රැකියාවක් කරනකොට දුක නැති වෙයි කියලා. අපි හිතන ලොකු වැඩක් ගන්නකොට දුකෙන් නිදහස් වෙනවයි කියලා. නමුත් පින්නතුනේ එක ඉරියව්වක මුඟ වේලාවක් වාඩි වෙලා ඉන්නකොට ඒක තේරුම් ගන්න පුළුවන්. අපි දුකෙන් නිදහස් වෙලා ඉන්නේ කියලා. එනිසා පින්නතුනේ මෙන්න මේ පියවරට යන්නයි බුදුහාමුදුරු ධර්ම දේශනා කරන්නේ. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා ලෝකයේ මිනිස්සු දිරාපත්න අය දිරාපත්න දේවල් ඥාති මිත්‍රාදීන් මේ ගේතරාදී ඒ වගේ දේවල්ම රැස් කරන දුකෙන් නිදහස් වන්න කියලා. මේක තමයි ලෝකයේ අනුසෝතගාමී ස්වභාවය, ලෝකයේ ගලාගෙන යන ස්වභාවය. මේක මේ සඳහා තමයි ලෝකයේ ඔක්කොම අනුශාසනා කරන්නේ. බුදුහාඳුරු විතරයි තනි පුද්ගලෙක් හැටියට මේකට විරුද්ධව අනිත් පැත්තට යන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ලෝකේ ජනමාධ්‍ය, කලාව, සංගීතය සියල්ලක්ම එක පැත්තක ඉඳගෙන මේ සඳහා වෙන සිටිනවා. ගුවන් විදුලිය, රූපවාහිනිය, ජනමාධ්‍ය පුවත්පත් සියල්ලක්ම එක පැත්තක ඉඳගෙන අනුසෝතගාමී ධමයක් සඳහා මේකේ ආස්වාදය ගැන කියන්නේ මේ පැත්ත වර්ණනා කරනවා. බුදුහාමුදුරන්ගේ ධම විතරයි අනිත් පැත්තට මේක සැබෑ තත්ත්වය කියලා මේ දුකෙන් නිදහස් වීමේ මාවත දේශනා කරන්නේ. අන්න එහිදී පින්නතුනි ප්‍රධාන දේ මේ පුද්ගලයා කොටස් කිහිපයකට බෙදලා දක්වනවා. මේක තේරුම් ගන්න. කොහොමද ප්‍රධාන ભેදය තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ભેදේ. මෙන්න මේ පහට පින්නතුනි ලෝකයේ සියලුම දේවල් අන්තර්ගතයි. මේකේ තියන දැන් හැම අංගයක්ම මේ කොටස් ටික 11 ආකාරයකට බෙදලා දක්වනවා. රූපය නම් අතීතයේ තිබිච්ච රූපය, වර්තමාන රූප, අනාගත රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, හීන රූප, සුතුම රූප, ඕලාරික රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප කියලා. එතකොට පින්නතුනේ අහු නොවන රූපයක් නැහැ. වේදනා තියෙනවා 11 ආකාරයකට බෙදලා දක්වනවා. එතකොට පින්නතුනේ හැබැයිසම අපි බුද්ධිමත් නම් අපිට හිතෙනවා දැන් මේ අලුත් ග්‍රහලෝකයක් හොයාගත්තොත් මිනිස්සු හරිම බුද්ධිමත් කියලා නේද? නමුත් පින්නතුනේ කිසිම දෙයක් මේ පහෙන් බැහැර නැහැ. මම බලන්නේ බුදුරජාණන් වහන්සේට නෙමෙයි බුදුහාමුදුරු කෙනෙකුගේ ශ්‍රාවකයෙකුට තිබෙච්ච ලෝකාවබෝධය ගැන සඳහන් කරන සූත්‍රය තමයි අරුණවතී කියලා සූත්‍රය. අරුණවතී සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරනවා මේ එක ඉරක් එක හඳක් තියෙන ග්‍රහලෝකයකට කියනවා චක්‍රවාට කියලා, සප්පලක් කියලා කියනවා. එක ඉරක් එක හඳක් ඇසුරු කරමින් ඉන්න ග්‍රහලෝක 100 ගණනක් තියෙනවා එක සෞර ග්‍රහ මණ්ඩලයක. මෙන්න මේ සෞර ග්‍රහ මණ්ඩල බුදුදහමේ කෙනෙකුට චක්‍රවාට කියනවා. මේ චක්‍රවාට 1000ක් හැදුනහම සෞර ග්‍රහ මණ්ඩල 1000ක ප්‍රමාණයට බුදුදහමේ කියන්නේ චූලනිකා ලෝක ධාතු කියලා. චූලනිකා සහස්‍රී ලෝක ධාතු. රහතන් වහන්සේ කෙනෙකුගේ විශේෂත්වය මේක. රහතන් වහන්සේ කෙනෙකුට ඕන නම් මේ දහසක් චක්‍රවාට වලට දහසක් සෞර ග්‍රහ මණ්ඩල වලට කියන්නේ ඉරහඳ දහසක් කියන භූමි ප්‍රදේශයකට එන්න බණ කියන්න පුළුවන්. එහෙම සඳහන් කරපු ආස්ථායයේදී ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරණින් අහනවා, බුදුහාමුදුරනේ සම්මා සම්බුදුවරේගේ විශේෂත්වය කොච්චරද කියලා. බුදුහාමුදුරුව සඳහන් කරන ආනන්ද, ওই සහස්ති ලෝක ධාතු නැත්නම් චක්‍රවාට 1000 එකතු වෙලා හැදෙන තියෙන සහස්ති ලෝක ධාතු නැවත 1000න් වැඩි වෙනවා. 1000ව 1000ක්. චක්‍රවාට ලක්ෂ්‍ය 10යි දසලක්ෂ්‍ය 1.6 සංඛ්‍යාව. ඒකට කියනවා මජ්ක්‍ධිමා දිසහස්ති ලෝක ධාතු කියලා. බුදුවරයෙකුට ඕන නම් මෙන්න මේ දිසහස්ති ලෝක ධාතු උඩට එහෙනම් නම් බණ කියන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා අවශ්‍ය නම් මෙන්න මේ දිසහස්ති ලෝක ධාතුත් නැවත 1000න් වැඩි කරනවා. ලක්ෂ්‍යව 1000ක්. කෝටි 100ක ප්‍රමාණය. ඕනනම් ආනන්ද බුදුහාම දේශනා කරන ආනන්ද අවශ්‍ය නම් බුදුවරයෙකුට මෙන්න මේ ත්‍රිසහස්ති නැත්තම් කෝටි 100ක සක්වලට එහෙනම් බණ කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ සඳහන් කරන මෙන්න මේ ත්‍රිසහස්ති ලෝක ධාතුත් නැවත 1000න් වැඩි වෙනවා 1.12ක සංඛ්‍යාව. ඕනනම් ඒකට කියනවා ත්‍රිසහස්ති චතුසහස්ති ලෝක ධාතු කියලා. මෙන්න මේ චතුසහස්ති ලෝක ධාතු රට එහෙනම් බණ කියන්න පුළුවන්. මෙන්න මේකයි අම්මා සම්බුදුවරේගේ ආඥා චක්‍රය. එතකොට පින්නතුනි විද්‍යාඥයන්ට බුදුවරේගේ තියා රහතන් වහන්සේගේ විශේෂේත්‍රයටවත් ලං වෙනවත් පුළුවන් කමක් නැහැ. තොර එවැනි ලෝක අවබෝධයක් තියාගෙන බුදුහාමුදුරුවෝ ලෝකෙට ධර්ම දේශනා කරේ අන්න ඒකට. ඒකට කියන කෝටි ලක්ෂයක සක්වල කියලා. දැන් අපි බෞද්ධයෝ කියන්නේ මගුල් සක්වල කියලා. මෙන්න මේ සක්වල ප්‍රමාණි භූමි ශේත්‍රෙ මෙන්න මේ ශේත්‍රයක සඳහන් කරනවා එක විට සම්මා සම්බුදුවරු දෙනමක් පහළ වෙන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ අවබෝධයක් තියෙන බුදුහාමුදුරුවෝ මෙන්න මේ අවබෝධයක් තියාගෙන ඉන්න අවස්ථාවක එක්තරා දෙවි කෙනෙක් හිටියා රෝල් තත්ත කියලා. මේ දෙවියා ඊර්දි බලෙන් ලෝකයේ කෙලවරක් හොයාගෙන ගියා. බුදුහාම සඳහන් කරන ඔහොම ඊර්දි බලෙන්වත් ලෝකයේ කෙලවරකට ගිහිල්ලා කවදාවත් කෙලවරකට යන්න බෑ කියලා. ඒ නිසා දුක නැති කරන්න නම් බුදුහාම දේශනා කරනවා ඉමස්මින් යේව ධ්‍යානමස්සේ කලේබරේ සසංජිමි ලෝකංච පඤ්ඤේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදං කියලා. අපි සැප හොයාගෙන යනවා ඈත රටවලට නේද? දුකෙන් නිදහස් වන කියලා අපි කියන්නේ. නමුත් බුදුහාම දේශනා කරන්නේ ලෝකය කියන්නේ මෙන්න මේ තමම තමයි ලෝකය. සැබෑරසම තමා ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් ලෝකයම ප්‍රත්‍යක්ෂ කරා වෙනවා. සැබෑරසම තමන්ගේ මේ අභ්‍යන්තර ගැටලුවෙන් නිදහස් වුණා නම් සපුරාම ගැටලුවෙන් නිදහස් වුණා වෙනවා. වෙනදේ ලෝකේ යම් කෙනෙක් බුද්ධිමත් නම් දැන් අපි උගත්තු කියලා බොහෝ දේ සලකනවා, බුද්ධිමතුන් කියලා සලකනවා නේද? අපි උගා කැමති බුද්ධිමතුන් වෙන නේද? බුද්ධිමතුන් වෙන කැමති නම් පින්තුනි යන්න ඕන මාර්ගය වෙන මේක. ඒක පැත්තෙන් අපි උපාධිය අරගෙන වර්තමාන ක්ෂේත්‍රයේ තියෙන විදිහට ඒ පැත්තත් අපි ගියාට වරදන්නේ නැහැ. නමුත් ඊට වඩා අපි වැඩිපුර අවධානයක් වැඩිපුර කැපවීමක් කලියොත්තේ මෙන්න මේ ජීවිත අවබෝධය ලබා ගන්නයි. මෙන්න මේ පින්තුනි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ වෙන්වෙන්ව බලනකොට අපට තේරෙනවා මේ කිසිම දෙයක් සැබෑ සංස්කාරයක් නෙවෙයි කියලා. මේ කිසිම දෙයක් නිත්‍ය දෙයක් නෙවෙයි. රූපය මොහොතක් පාසා වෙනස් වෙනවා. වේදනාව මොහොතක් පාසා වෙනස් වෙනවා. දැන් අපි මේ පින්නතුන් වාඩි වුණා. වාඩි වෙච්ච මුල් මොහොතේ හරිම සනීපයි නේද? නමුත් වාඩි වෙලා ටිකක් කල ගියාට පස්සේ කොහොමද? අමාරු වෙන්නේ දැන් අමාරුවෙන් දැන් ඉතින් බණ ඉවර වෙන්න බලා හොර දෙන්න දැන් ඉන්නේ මොකද නැගිටින්නේ. මේක තමයි පින්නතුනේ ස්වභාවය. අපි සම්පූර්ණ සමස්ත ජීවිතයම කියලා කියන්නේ ඉරියව් වෙනස් කිරීම. මේ වේදනාව මොහොතක් පාසා වෙනස් වෙනවා. අපි සැපක් වින්දා හෝ දුකක් වින්දාය කියලා කියන්නේ මෙන්න මේ ඉරියව්. අමුතු දෙයක් නෙවෙයි. වේදනාව බුබුලෝපමා කියලා බුදුහාම සඳහන් කරන වේදනාව දිය බුබුලකට සමාන කළා. දිය බුබුලක් කියන්නේ වැස්ස වෙලාවට අර වතුර වැටෙනවා තවත් වතුරකට එක විටම අර වතුරෙන් නැගෙනවා නැගෙනක ස්වෙනිකව නැති වෙනවා. වේදනාව කියන දෙයක් තියෙනුනන්නේ වගේ ස්වෙනික වෙනස් වෙමින් මේ යන්නේ. පඤ්ඤාස්තේමයි. අඳුනා ගන්න දේවල්. දැන් අපි කුඩා කාලේ නොයෙක් දේවල් අපි ආසා කළා. කුඩා කාලේ සෙල්ලම් බඩුවට ආසා කළා. පීඩා භාණ්ඩවලට ආසා කළා. නමුත් ඒවට දැන් අපි ආසා කරන්නේ නැහැ. අද අපි ආසා කරන වෙන වෙන දේවල් වලට. පින්නතුනි අද අපි ආසා කරන දේවල් තව කලක් යනකොට ජීවිත අවසාන කාලෙට ඒවත් එපා වෙනවා අපට. ඒවටත් අපි ආසාවක් නැති වෙනවා. අන්තිමට තියා පින්නතුනි වැඩි දෙයක් තමයි අපට ශාරීරික වයසට ගිහින් ලෙක්ටම් වෙනකොට මේ ශරීරයත් එපා වෙනවා. රූපේ ලස්සන දින කාලේ හිතන මේක දිගටම තියාගත්තොත් හොඳයි කියලා. නමුත් රූපේ දිරාපත් වෙනකොට පින්නතුනි හිතනවා වැඩි දෙයක් එක කතා කරනකොට තේරුම් ගන්න පුළුවන්. අනේ ඉක්මනට මේ ශරීරේ නිදහස් වෙන්න නැත්නම් කියලා හිතන දවසක් එනවා. එහෙනම් පින්නතුනි ජීවිතයේ ආශාවන් කියන එකත් කලින් කාට වෙනස් වෙනවා. ජීවිතයේ සැබෑ තෘප්තියක් නම් පින්නතුනි එක වෙනස් වෙන්න බෑ. මේ වෙනස් වෙන මේව සැබෑ තෘප්තිය නොවන හින්දා. කුඩා කාලේ යම් කිසි කෙනෙකුට බැලුම් බෝලකුයි රුපියල් 1000කුයි අතර දුන්නොත් ළමයෙකුට රුපියල් 1000 විසි කළා ඒ ළමයා බැලුම් බෝලේ ගන්න නේද? ඒ ළමයා බැලුම් බෝලේට ආස. ඒ වගේම ටිකෙන් ටික යනකොට විවිධ දේවල් අපි ජීවිතය ආශා කරනවා. අද යම් කිසි දෙයකට ආශා කරනවා නම් පින්නතුනි අපි ජීවිත අවබෝධය ලබාගෙන ප්‍රඥාවෙන් ඉහළටම යම් කිසි දවසක අපි ගියානම් ඒ කිසි දවසකට පින්නතුනි අපි අද යම් කිසි දෙයකට ආශා කරනවා නම් ඒ ආශා කරන දේ අපට තේරෙන්නේ දැන් අපි අර පොඩි ළමයෙක් බැනුම් බෝලයකට ආශා කරන දේ බලන ආකාරයට අපට තේරෙනවා. අපි යම් කිසි දවසක සියලුම කැලේ ප්‍රහීන කළ ජීවිතයේ ඉහළම ප්‍රඥාවේ අවස්ථාවට පත් වුණා නම් මේ ආශා කරන සියලුම දේවල් පින්නතුන් අපට එදාට තේරෙන බොහොම නිතරු දේවල් කියලා. ඒ නිසා තමයි මේ පින්නතුන් අහල තියတဲ့ මේක සමහර රහතන් වහන්සේලා රාත්‍රී කාලයේ ආරණ්‍යවල සඳ පාය පුරාත්‍රී යාමේ ගල් තලාවල ඉඳගෙන සඳහන් කරනවා අනේ සැපයි කියලා. අහෝ සුඛං කියලා කියනවා. මේ රාත්‍රියේ කාලේ ආරණ්‍යයක සඳ පානේ ඇතැම් විට පොට්ටේ වෙනුවට ඔළුවට පාත්‍රය තියාගෙන යහන වෙනුවට මහා කළු ගලක් මේ තියෙන්නේ. මේ මහාන ජීවිතයෙන් මේ විරාගයේ ජීවිතයේ සැපයි කියලා කියන්නේ මේ කවුද? සමහර සූත්‍ර සඳහන් වෙනවා රාජකම කරපු රජ කුමාරවරු. අර මහා සුවපහසු මන්දිර වලින් අයින් වෙලා ඊටාම සුඛෝභෝගී යහන් වලින් අයින් වෙලා කැලේට ගිහිල්ලා අර කැලේ මහා පර්වතයේ ගල Tamanට මහා සැපයක් ඇහිද තේරෙන්නේ විරාගීව ලබන සුවය. ඒ නිසා පින්නතුනි මෙන්න මේ සුවය සඳහායි බුදුදහමෙන් අනුශාසනා කරන්නේ. මේ සුවය කරාට යන දවසේදී අපේ Tamanගේ ජීවිත අවබෝධයක් ලැබුණා නම් සමාගේ ජීවිතයේ මේ වෙනස් වීමේ මේ චක්‍රය දෙස බලනකොට ඕන කිසිම දෙයකට කම්පාවක් ඇතිවන්නේ නැහැ. ඔව් දන්නවා ජීවිතය අතහරේ මේක. බාහිර ගහක් ඇදලා වැඩිලා මල් පල ගන්නල කලකරි ගහ මැරිලා යනා වගේ මේ ශරීරයටත් අත්වන ඉරණම ඒකයි කියන කෝ දන්නවා. ඔහු මේ දිරාපත් වෙන ශරීරයෙන් නොදිරායින් අපේක්ෂා කරන්නේ මේ වයසට යන ශරීරයේ යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනෝ නම් හැමදාම එක වගේ තියාගන්න හරියට ඒක අර රබර් බෝලයක් අරගෙන වතුරට දාලා අනේ මේ රබර් බෝලේ වතුරට යන්න කියලා ප්‍රාර්ථනා කළා වගේ. යම් කිසි කෙනෙක් රබර් බෝලයක් අරගෙන හතර වටින දෙවිවරුන්ට වන්දනා කළා කියන අනේ මේ බෝලේ දෙවියන් පිහිටෙන් දෙවියෝ මගේ මුණ බලනවා නම් මේ බෝලේ වතුරට යන්න කියලා දානවා. කෙනෙකුනේ කිසි දවසක ඒ බෝලේ වතුරට යන්නේ නැහැ. ඒ බෝලේ ස්වභාවය තමයි වතුර උඩ තිබීම. ගලක් දැම්මොතින් ගල යට යනවා. ප්‍රාර්ථනා කළා උඩ තියෙන එකවත් ගල උඩ තියෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චරරි ප්‍රාර්ථනා කළත් මේ ශරීරයේ වයසට නොගිල තියෙන්නේ නැහැ. කොච්චරරි ප්‍රාර්ථනා කළත් මේ ශරීරයේ මරණයට සක්ම වී තියෙන්නේ නැහැ. කෙනෙකුනේ බුදුදහමේ සඳහන් වෙනවා ධම්මෝහාවේ රක්ෂති ධම්මචාරින් කියන එක. දැහැමි කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා. දැන් මේ පාඩේ අරගෙන සමහර අය කියනවා අපි මෙච්චර ධර්මිකයි අපි මෙච්චර පන්සල් යනවා බලන්න අපේ මේ හවල් ඥාතිය වයසට යනවා අපේ මේ හවල් ඥාතිය ළඩ වෙනවා අපේ මේ හවල් කෙනා මිය ගියා කියලා. පින්නතුනේ මතක තියාගන්න බුදුදහම තියෙන්නේ වයසට යන එකකින් බලපාන නෙවෙයි. බුදුදහම තියෙන්නේ ළඩ වෙන එකකින් නවත්තන්න නෙවෙයි. බුදුදහම තියෙන්නේ මරණයට පත්වීමෙන් නවත්තන්න නෙවෙයි. බුදුදහමෙන් ආරක්ෂාව ලැබෙන්නේ ධම්මෝහාවේ රැස්කදී ධම්මචාරයෙන් කියලා කියන්නේ ඒ ආරක්ෂාව ලැබෙන්නේ මේ භෞතික ශරීරයට නෙවෙයි අපේ මනසටයි. ඒ දෙහැමි වෙන්නේ කෙනාගේ මනස කිසි විටක දුගතියක සිහිගන්නේ නැහැ. ඔහු දුගතිගාමී වෙන්නේ ඔහුට ඒ ආරක්ෂාව ඇතිවෙන්නේ. එනිසා පින්නතුනි සැබෑ ලෙසම මෙන්න මේ අවබෝධ කරගත්තු කෙනා දුකෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වුණාය කියලා කියන්නේ මේ තියෙන සම්පත් අත්හැරලා යන්නේ නැහැ. මේ පින්නතුන් අහලෙක සුද්ධෝදම රජතුමා රහත් උනේ මේ අවබෝධය ලබා ගත්තේ රජකම කරද්දී. පැලේකට ගියේ නැහැ. ජීවිත අවබෝධය ලබනවා කියන්නේ මේ සම්පත් පරිහරණය කරමින් මේවට තියෙන ආසාව අඩු කරගන්න එක. ආසාව නැති කරනවා යුතුය කන්ටක ඉතුරු කරගන්නවා. ඥාතින් වශයෙන් දූ දරුවන් වශයෙන් සාමභාරයාවන් වශයෙන් යුතුකම් ටික කරනවා කරන ගමන් ගන්නවා ධර්මීය ප්‍රගුණ කළා තමා මේ පැත්ත සංවර්ධනය කරගන්නවා මෙන්න මේ ජීවිත අභියෝගයට මුහුණ දෙන්න. එතකොට ඒ අභියෝගයේ තමන්ගේ ජීවිතේට හරියට අපි තේරුම් ගත්තනම් අපි දන්නවා අපේ සමීපම ඥාතියෙකුත් මිය යනවා කියන එක. වයසෙන් අඩු අයත් මිය යන්න පුළුවන්. ඇතැම් විට තමන් ඇති කරන තමන්ගේ දරුවන් වෙනුවෙන් දැන් මේ දෙමව්පියන්ට තේම වෙලා තියෙනවා. අපිට මේක ලොකු ආදර්ශයක්. මේ ජීවිතය අර්ථය පිණිසුනේ මේක. ඇතැම් විට දෙමව්පියන් සිට වෙනවා තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරන්න. සාමාන්‍ය දෙමව්පියෙක් අපේක්ෂා කරන්නේ නමුත් පින්නතුනි දරුවෝ හදන අය හැටියට අපි දැනගන්න ඕන ධර්මයේ දන්න අය හැටියට අපිට මෙවැනි අවස්ථාවකට වුණත් අපිට පත් වෙන්න පුළුවන් කියන එක. එවැනි අවස්ථාවකට අපි පත් වුණොතින් අපිට ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්ද කියන එක කල්පියාම තමයි හිතලා තියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ කෙනෙම හිතන්න කියලා. නිකන් නෙවෙයි අභින්නන් පස්සේක තමයි නිතර මෙහෙම කරන්න කියලා. එදාට කියන්න එපා මං තුන් හිතේකම හිතුවේ නැහැ කියලා. එනිසා පින්තුනේ මේ යථාර්ථයට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ යථාර්ථයට ධෛර්ය සම්පන්නව මුහුණ දෙන්න අවබෝධය ලබා දීමයි බුදුහාඳුර පුරාවෘත 45 තිස්සේ කලේ. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය මල්ලිකා කියලා දේවියක්. මල්ලිකාවරු දෙදෙනෙක් හිටියා. එක මල්ලිකාවක් තමයි බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාව දින ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරමින් සිටින නිවසේ බන්දුල සේනාපතිය කියලා කියන්නේ රටේ රජතුමාගේ ප්‍රධාන සෙනෙවියගේ භාර්යාව. දැන් කාලේ හැටියට නම් හමුදාපතිවරයාගේ භාර්යාව. නිවසේ දානය බෙදමින් ඉන්න අවස්ථාවේදී එක්තරා සේවිකාවක් අතින් නිවසේ වාදනයක් උඩු වුණා. වීදුරු වාදනයක් උඩු වුණා. මේ කුඩු වෙන සිද්ධිය වෙන්න කලින් එක්තරා ඇමතියෙක් ඇවිල්ලා මේ දේවියට එක්තරා ලියුමක් දුන්නා. මේ පත්‍රිකාවක් කියවලා ඒකත් ඉනේ තියාගෙන තමයි දානය බෙදෙමින් හිටියේ. දානය බෙදෙන අවස්ථාවේදී තමයි මේ භාජනය කුඩු වුනේ. සාරිපුත්ත හාමුදුරුවෝ සඳහන් කරනවා මල්ලිකාවනි ওই දිනර භාජනෙම කුඩු වෙනවා. ඔකට දුක ඇති කරගන්න එපා කියලා. ඒ අවස්ථාවේදී මල්ලිකාව කියනවා ස්වාමීනි මේ භාජනෙට මම එහෙම කම්පා වෙන්නේ නැහැ. මට ඊට වඩා අනතුරක් වෙලා තියෙන්නේ මේ. අර ලියුම පෙන්නවා. ලියුම මොකද්ද? මේ නිවසේ දානය දෙන අවස්ථාවේදී මේ බන්දුල මල්ලිකාවගේ ස්වාමි පුරුෂයා වන බන්දුල සේනාධිපතියත් මල්ලිකාවට දරුවන් 32 දෙනෙක් සිටියා කියලා සඳහන් වෙනවා. නිවුලු දරුවන් එක්ක ඒ දරුවෝ 32 දෙනාම යුද්ධයකට ගිහලා හිටියා. ඒ 33 දෙනාම යුද්ධයේදී මිය ගියා කියන ප්‍රවෘත්තිය අර නිවුමෙන් ගෙනල්ලා දුන්නා. දැන් මේ පින්නතුන් දානයක් හෝ පින්කමක් කරන අවස්ථාවේදී ඔය වගේ නිවේදනයක් අවස් කොහොමද වෙන්නේ? වෙන දේ දන්නව නේ? එතැන්මද පිළ සමාදන් වෙලා ඉන්න වෙලාවක උනත් ওই වගේ දැනුමක් කරෝදින් කවුරුහරි දැනුම් දීමක් කරෝදින් අපට වෙන වික්ෂිප්තමයි අපි දන්නව. බලන්න අර මරණ 33 දෙනෙකුගේ මරණ වෙච්ච මේ කාන්තාවක් දානයේ බෙදන අවස්ථාවේදී කිසිම වෙනසක් නොවේ ස්වාමීන් වහන්සේලාට සාමාන්‍ය ප්‍රකෘති ස්වභාවයෙන් දානය බෙදෙමි කියලා. පින්නතුනි මේ අවබෝධය කොච්චර උගත්නම් තියුණ කෙනෙකුටවත් ලැබෙන්නේ නැහැ. මේ ජීවිතයට මුහුණ දීමේ ශක්තිය කොච්චර ධනෙ තියෙන කෙනෙකුටවත් ලැබෙන්නේ නැහැ. මේ ජීවිත ශක්තිය දිනුනේ කොයි තරම් ඉහළ රැකියාවක් තියෙන කෙනෙකුටවත් ලැබෙන්නේ නැහැ. මේ ශක්තිය ලැබෙන්නේ ධර්මයෙන් විතරයි. ඒ නිසා තමයි පින්නතුනේ ලෝකයේ තියෙන සියලුම දේවල්ට වඩා ධර්මයේ වටින්නේ. ධර්මයේ කියන්නේ දුකෙන් නිදහස් වෙන දෙයක්. දැන් මේ නැත්තම් හිතන්නේ සල්ලි දුකෙන් නිදහස් වීමේ ක්‍රමයක් කියලානේ. නැත්තං ඉහළ උපාධියක් තියෙනවා නම් ඒකෙන් දුකෙන් නිදහස් වීම ආවද කියලා. ඒක නෙවෙයි පින්නතුනි. ඒ කිසිම දෙයකින් දුකෙන් නිදහස් වෙන්න බෑ. කොයිතරම් වස්තු රැස් කරගෙන හිටියත් දුකෙන් නිදහස් වෙන්න බෑ. කොයිතරම් දූ දරුවෝ කොච්චර දක්ෂ වෛද්‍යවරු දූ දරුවෝ හැටියට හිටියත් දුකෙන් නිදහස් වෙන්න බෑ. ළඩවලින් නිදහස් වෙන්න බෑ. ගෙදර පිරෙන්න බඩු මුට්ටු තිබුණා ජීවිත රක්ෂණයක් දාලා තිබුණා දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වීමේ එකම මාවත තමයි මෙන්න මේ දුක ඇතිවන හේතුව තේරුම් අරගෙන හේතුව තමයි බැඳීම ආශාව ආශාව නැති කිරීම ආශාව නැති කිරීම එක වෙට ක්ෂණිකව කරන්න බෑ. ඒක කරන්න නම් මුලින් සිල්වත් වෙන්නට ඕන කය වචනේ සංවර කරගන්නට ඕන. කය වචනේ නිකන් සංවරවන්නේ නැහැ. හැබැයි දහමක් අහලා තියෙන්න ඕන. ඒ දහමක් අහන්න නිකන් ලැබෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රය කොහොමද දහම් පොතපත කියවන්නට ඕන. ඒ දහම් පොතපත නිකන් කියවන්න ලැබෙන්නේ නැහැ. මෙවැනි බුද්ධෝත්පාද කාලයක හොඳ බුද්ධියක් අහිතව ඉපදෙච්ච කෙනෙකුටයි ලැබෙන්නේ. ඒ භාග්‍ය මේ හැමදෙනාම ලබාගෙන තියෙනවා. එතන ඉඳන් අනිත් එක ලබා ගන්න එක අපාප සතුයුතුකම. ඒ නිසා පින්නතුන අපේ සමීපතම ඥාතියෙක් හෝ අපේ අපසංසකව සියලුම දේවල් අපට අහිමි වෙච්ච අවස්ථාවේදී දැන් එවැනි ඉරණ වලට අපේ ලංකාවේ මිනිස්සු මුහුණ පෑවා. ඇතැම් විට සමහර අය කඩේ කිල්ලෙද්දී සුනාමියට අහු වෙලා ගෙදර ඔක්කොම ගිහිල්ලා. ගෙදර මොකුත් නැහැ. ගෙදර තිබෙච්ච ස්ථානයක් අත් නැහැ. අපේ සමීප ආදරකින් අපට තියෙන ජීවිතේ. බලන්න පින්නතුන එවැනි අවස්ථාවක් ආවොත් අපට කොච්චරනම් ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්ද කියලා. මේ අවස්ථාවේදී අපි හදනවා නම් වැළපෙනවා නම් ඒ කියන්නේ අපේ මනසින් අපි දුර්වලයි කියන එක. එහෙනම් අපි තාම බුදුහාඳුරන්ගේ ධර්ම වෙත අපි සමීප වෙලා නැහැ කියන එක. එනිසා අපි නුදුනි අපි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් නම් බුදුහාඳුරන්ගේ ශ්‍රාවක වෙන්න ඕනේ නැහැ. වෙනත් ආගමක කෙනෙක් වුණත් මේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙකුගේ ධර්ම සමාජ ජීවිතයට සම්බන්ධ කරලා බලන්නට ඕන. පින්නතුනි ඒ නිසා තමයි ලෝකයේ පහළ වෙච්ච කෙලම බුද්ධිමතුන් අයින්ස්ටයින්ගේ මහා බුද්ධිමතුන් බුදුදහමට නැඹුරුනේ. ඒ වගේම මෑත කාලේ බටහිර දිවෙච්ච මහා උගත්තු ආචාර්යෝපාලි දක්වා ඩොක්ටරේට් එක දක්වා ඉගෙනගෙන ඒ අය ලංකාවට ඇවිල්ලා ලංකාවේ පන්සල්වල මහාන වෙලා ආරණ්‍ය වල මහාන වෙලා එක වේලක් පරදමින් භාවනා කරමින් ඉන්නේ අර මහා උපාධියට වඩා මහා රැකියාවට වඩා මේ දහම වටින නිසා. ලංකාවේ සමහර ආරණ්‍ය තියෙනවා. ඇතැම් විට ආරණ්‍ය වල පල්ලෙහා ප්‍රදේශවල ඉන්න ලංකාවේ හාමුදුරුවෝ ඉහළම ප්‍රදේශවල ඉන්නේ ජර්මනි, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් වලින් ආපු අය. අපේ උගස්සියේ අපි හිතාගෙන ඉන්න අය අපි මොකද කරන්නේ? ගමෙන් නගරයට එනවා, නගරෙන් වඩාත් හොඳ රටකට යනවා, අපි ඒ පැත්තට යනවා. ඒ පැත්ත ඉගෙනගෙන ඉවර වෙච්ච රටේ මොකද කරන්නේ? එයා හැරෙනවා මේ පැත්තට. මේ පැත්තට ඇවිල්ලා අපිත් නොයන ඉතාම දුෂ්කර ආරණ්‍යවලට ගිහිල්ලා තනියම කුටියක ඉඳගෙන භාවනා කරමින් මේ ජීවිත අවබෝධය ලැබීම සඳහා ක්‍රියා කරනවා. අපි ඒ ආරණ්‍යයකට නොගියත් පින්නතුනි අපි සමංගම නිවස ආරණ්‍යයක් කරගන්න ඕන. සමංගම දූ දරුවන් ඇතුළේදී කරද්දිම තහම වෙත ළඟා වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි පින්නතුනි වඩාත් වැදගත් වන්නේ. මොකද අපේ ජීවිත කොයි මොහොතේ අහිමි වෙද්දන්නේ අහිමි වෙන්නේ ජීවිතේ විතරක් නෙවෙයි පින්නතුනි හොඳට මතක තියාගන්න. අපට මේ දිราපත් වෙන ශරීරය අහිමි වුණාට ගැටලුවක් නැහැ. අපට මේ අහිමි වෙන්නේ ඉතාම දුෂ්කරව ලබාගත්තු මේ සම්බුද්ධෝත්පාද කාලයන් යහිමි වෙන්නේ. බුදුවරයෙක් පහළ වෙලින්න කාලයන් යහිමි වෙන්නේ. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒකයි මෙවීම පින්නතුනි ඉතාම අභාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ අවස්ථාව අහිමි වෙන කලින් අපි ධර්මයේ ප්‍රයෝජන ගනිමු. මේ දුකෙන් නිදහස් වීමේ මාවත තේරුම් ගනිමු. ඒක තමයි අපි බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය. ඒක තමයි අපේ ජීවිතෙන් ගන්න ලොකුම ප්‍රතිඵලය. ඒ නිසා අද මේ පින්නතුන් වැඩගත් යුතුකමක් සිදු කරන අවස්ථාව මීට දින 6කට කලින් මිය ගිය ස්ථානක ප්‍රනන්දු මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කිරීමට මේ අස්සම්මේ පුණ්‍ය ධර්මයක් කරන අවස්ථාවක්. පින්නතුනි අපේ සිරිත තමයි අපිට අවමංගල්‍යයක් වුණාම අපි අවමංගල්‍යෙන් ඉන්නේ නැහැ. අපි අවමංගල කාරණේ මංගල කාරණන් බවට පත් කරගන්නවා. දැන් මේ බණහන එක මංගල කාරණයක්. ඥාතින් සංග්‍රහ කරනවා. ඥාත කාණන් සංඝහෝ. ඥාතින් සංග්‍රහ කරන එක මංගල කාරණයක්. දානන්ත ධම්මචර්යාච. දානයේ ධර්මචර්යාව මංගල කාරණා. ඒ නිසා එක අවමංගල කාරණයක් ආවට පස්සේ අපි තව මංගල කාරණා රාශියක් බවට එක පත් කරගන්නවා. අපේ රටේ සුනාමි ආවට පස්සේ සුනාමි ඇවිල්ලා සතියකින් දෙකකින් පිටකට ආව අපේ අයට උපදේශන දෙන්න කවුන්සලින් දෙන්න. එනකොට අපේ අය හත් දවස් දානෙ දීලා සුබුරුදු පරිදි වැඩ ගන්නවා. ඒ මිනිස්සු පුදුම වෙනවා. ඊළඟ 3 මාස දරන්න අපේ ඇසු උතනන් එනවා. පිටුපිට අපි දුකකදී ඒ දුකෙන් ඉන්නේ නැහැ. බෞද්ධයන් වන අපේ ලක්ෂණය තමයි ඒ දුකම පාදක කරගෙන ඊළඟ දැවැන්ත පියවරක් විදිහට යනවා. ඒක මැදැකීමක් කරගෙන ජීවිතේ වැඩිපුර උත්සාහ කරනවා, වැඩිපුර අපි ධර්මයට යොමු වෙනවා. ඒ නිසා මේ මරණයත් වෙනුවෙන් අපි හැමදෙනාටම අපේ ජීවිත ආලෝකය ලබන්න ආලෝකයක් අපි කරගනිමු. අපේ ජීවිතත් අපි අහිමි වෙනට කලින් වඩා වඩාත්ම අපි ධර්මයට නැඹුරු වෙමු. ඉතින් එසේ කිරීමට තෙරුවන් සරණින් මේ වගේ උරුද දෙමෝපියන් වහන්සේලා ප්‍රදාන මේ හැමදෙනාටම නිරෝගී නිරෝගී සම්පත් දිගාසිර සම්පන්නකල සේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ සංමේ පුණ්‍ය කර්මයේ සිටකලේ විශේෂයෙන්ම මේ දින 6කට කලින් මිය ගිය චානතරනන්ද මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කරන්න දෙමෝපියන් අතින් ඉදවන්නට උනිතුකම ඒ වගේ මේ ස්වාමී දියණිය වශයෙන් වන්නට ඕන යුතුකම, සහෝදර සහෝදරියන් හැටියට වන්නට ඕන යුතුකම, ඥාතීන් හැටියට වෙන්න ඕන යුතුකම මේ කලේ. මේක ඉතාම සත්පුරුෂ ක්‍රියාවක්. අපි දෙක එකට ජීවත් වෙලා හිටිය ඥාතියෙක් අපෙන් සමුගත් අවස්ථාවේදී අපි ඒ අත්යෙන් වෙනින් පින්කම් කළපින් අනුමෝදන් කරන එක ඉතාම වටිනා දෙයක්. ඒක ඒකාසිකින් එයා පිළිබඳව අපිට තියෙන දුක අඩු වෙන හේතුවක්. අනිත් අතින් ඒ පුත්‍රයා ඒ තැනැත්තා ඉපදිච්ච තැනට තව අපි කුසලයක් එකතු කරනකොට එයා සසර ජීවිතේ සුවපත් වෙන කරන අනුග්‍රහයක් නේද? ඒ නිසා යාංශ දෙකම ගැන හිතලා මේ අත්යෙන් හිතිය ඇති වෙච්ච දුක ශෝකේ දුරු කරගන්න ප්‍රෙස් කරගත් මේ සියලුම කුණ ධර්මංගයේ ඵලයෙන් අද විශේෂයෙන් සින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන මීට දින 8-6කට කලින් මිය ගිය චානක ප්‍රනන්ද මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් ආභාවයෙන් එතුමාට සසර ජීවිතයේදී නෙවදු අකල් මරණ වලට පත් නොවේවා, වඩවඩාත් භාග්‍ය සම්පන්න ජීවිත ලබා ගැනීමට මේ පින්කම ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉතින් මේ ඥාතීනම් ඔතු කියන ගාථාව කියලා පුණ්‍ය අනුමෝදන් කරන්න. ප්‍රයත් කරගත් මේ සියලුම කුණිදරි මංගේ බලයෙන් සම්මන්ත්‍ර දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රට දැය සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් වඳින ආරක්ෂා කර දෙත්වාගෙන ප්‍රතිමින් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි, මේ බොහෝ දිනක අද බොහෝ වේලාවක් මේ ධර්ම වෙත නැඹුරු වෙලා සමන්ට සසරට සසර ජීවිතයට මෙලව ජීවිතයට යහපත පිණිස හේතු වන ඉතාම වැදගත් පින්කමකට සහභාගී වෙච්ච අවස්ථාව. ඒ අතරේ මියගිය ඥාතිවරයාට තමන්ගෙන් ඊට වනට උණු යුතුයකම මැනවින් ඊට කරන අවස්ථාව. ඒ නිසා හැම දිනෙකම සතුටට පත් වන තමන්ට කරන්න පුළුවන් ඉහෙළම ඥාති යුතුයකම මේ ආකාරයෙන් සිදු කරා කියලා දැස් කරගත් සියලුම කුණ ධර්මයන්ගේ බලයෙන් මේ වයෝ වෘද්ධ දෙමාපියන් ප්‍රධාන මේ හැම දිනාටම මෙලව වශයෙන් නිරෝගී රෝගී සම්පත්තල සේවා පරලෝ ජීවිත සුවති ගාමීව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාසේ සමිංජතු. හැමදෙනාටම සම්මා සම්බුද්ධ සරණයි.